නිරීක්ෂණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම රථවාහනයේදී වාහන ඉස්සර කිරීමේදී යම් යම් බාධා තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. රේදුරන් තමන් අඩු වේගයකින් යනවා නම් වම් මන් තීරුවේ ගමන් කිරීමකින් තොරව දකුණු මන් තීරුවේ දිගටම ගමන් කිරීම තුරින් වාහන ඉස්සර කිරීම සම්බන්ධව රේදුරන්ගෙන් පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ වගේම දානවල නවත අතවීම එමගින් රථවාහනවලට අනුතුරු හැකියාවක් තියෙනවා. අපි රේදුරන්ගේ ඉල්ලා සිටිනා මේ කාලය තුළ අධිවේග මාර්ගයේ වාහන ධාවනයේ අධික සංඛ්‍යාවක් නිසා ඉතාමත් නිත්‍යානුකූල විදිහට වාහන ධාවනය කරන